දැක හද පිපිදුණු සිත ඇතිව පුද තිබූ පැතියේ අඳ සුපිදුනි ඔබේ උදෙතෙද දැක හද පිපිදුණු සිත ඇතිව පුද තිබූ පැතියේ ඔබ යදුමට ආවා ඔබ සිදුමට ආවා ඔබ යදුමට ආවා නිවහන ඇත සත් සිඳු පතලව ඔබේ කිතු කුස ඇත සතු ගිරි වට කොට ඔබේ නිවහන ඇත සත් සිඳු පතලව ඔබේ කිතු කුස ඇත ඔබ යදුමට ආවා ඔබ පිදුමට ආවා අද ඔබ යදුමට ආවා ඔබ පිදුමට ආවා වැජබෙන තෙද ඇතිව උතුරන හදකින් පුද දෙමු පැතියෙන මයුරාසන මත වැජබෙන තෙද ඇතිව උතුරන හදකින් පුද දෙමු පැතියෙන ඔබ යදුමට ආවා ඔබ පිදුමට ආවා අද ඔබ යදුමට ආවා ඔබ පිදුමට ආවා ලැබේවා මගේ රට සෞසිරියෙන් සපිරේවා අඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගේ රට සෞසිරියෙන් සපිරේවා ඔබ යදුමට